Hallelujah. Hallelujah. So we're going to continue on Pastor Karen has been teaching. Pastor Karen, just to consolidate what she declared, what she said. අහන්න යනවා මන්ද ඇය අපට උගන්වපු දේ අපගේ ආත්මය තුළ ස්ථාපිත වෙන පිණිස. You know, I know many of you have been so blessed with the conference. The testimonies I hear, not just healings and blessings, but also from the Word of God. අපි අසන සාක්ෂි සුවවීම පමණක් නෙවෙයි දේව වචනය සම්මන්ත්‍රණය තුලින් පවා ඉතාමත්ම විශිෂ්ටයි අපි බොහෝ දෙනෙක් ඒ සම්මන්ත්‍රණය තුලින් ආශිර්වාද ලැබුවා In the meantime Pastor Karen has sent her love to us ඒ වගේම Pastor Karen ඔබ සියලු දෙනාටම ප්‍රේමය ප්‍රකාශ කරනවායි She has said that we are one of the best churches that she has ever been to Hallelujah Pastor Karen කියලා තිබෙනවා ඇය බහැ දක්පු ඉතා හොඳම වඩා විශිෂ්ටත්වයේම සභාවක් කියලා අපගේ සභාව. Hallelujah. Hallelujah. So I'm going to share some points on that. Let's see how far we can get. One of the key things that Pastor Karen taught us was how to respond to God. දෙවියන් වහන්සේට කෙසේද ප්‍රතිචාර දක්වන්නේ කියලා එයා අපට යන්නුව. How to respond to God when God speaks. දෙවියන් වහන්සේ අපට කතා කරනකොට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්නේ You know God speaks he's a living God දෙවියන් වහන්සේ ජීවමාන නිසා උන්වහන්සේ අපිට කතා කරනවා He's our father උන්වහන්සේ අපගේ පියාණන් වහන්සේ And he wants to speak to us උන්වහන්සේගේ කැමැත්ත අපට කතා කිරීමයි And when he speaks to us he wants us to respond to us උන්වහන්සේ අපිට කතා කරනකොට උන්වහන්සේගේ කැමැත්ත අපි ප්‍රතිචාර දැක්වීමයි If you speak to somebody and that person doesn't respond to you how do you feel ඔබ යම් කෙනෙකුට කතා කරලා අනිත් කෙනා ඔබට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් කොහොමද ඔබට හැඟෙන්නේ Response is very important ප්‍රතිචාරය ඉතාමත්ම වැදගත් We see in that story that Pastor Karen mentioned in 1 Samuel chapter 3 1 සාමුවෙල් 3 වෙනි පරිච්ඡේදයේ Pastor Karen We are looking from verse 1 පළවෙනි පාදයේ සිට We see there was the priest in the house called Eli පූජකයා සිටියා එලි කියලා ගෘහයේහි and this priest was getting very old ඔහු මහලු වයසටපත් වුණා in fact he was getting old and he couldn't you know discipline his sons were you know getting wild in the house of god දෙවියන් වහන්සේගේ ගෘහයේහි සිටියේ ඔහුගේ පුත්‍රයන්ට කිසිම විනයක් ගෙනෙන්න එලි පූජකයාට බැරි වුණා I hope no pastor will end up his ministry like that. මගේ බලාපොරොත්තුව කිසිම සභාපාලකවරයෙක් මේ ආකාරයට ඔවුන්ගේ සේවය අවසන් නොකරයි කියලා. But there was a boy called Samuel who was ministering to the Lord before Eli. He was submitted to this priest. සාමුවෙල් කියලා කුඩා පුතෙක් හිටියා. ඒ එලි පූජකතුමා යටතේ ඔහු සේවය කරා. If you we want our children to serve the lord apage kematta apage daruan deviyan wahanseeta seveya kirima but we must train them to submit ape ounwa puhunu karanna avashyai yatat wenna and the word of the lord was rare in those days e kale deviyan wahansege wachana durbalaviya there was no widespread revelation darshana bohomayak noviya why was that aiye because of the priest pujakayan nisa when the priest fails pujakayan asamath unahama then the people also fail evita esenagat asamath wenawa there was no word there was no fresh word there was no revelation nam wachanayakwat elidarawimakwat tibune neha because the priest has got very old ai pujakaya e mahalu vayasata pat vela tibena nisa and it came to pass verse 2 while Eli was lying down in his place when his eyes had begun to grow dim look at that his eyes had now begun to grow dim that he could not see මේක හොඳින් බලන්න ඒ කාලයේ ඒලිගේ ඇස් හරියාකාර නොපෙනෙන ලෙස අඳුරු වෙන්නට පටන්ගෙන තිබුණේ This is spiritual මේ ආත්මික දෙයක් and before the lamp of god went out the tabernacle out in the tabernacle of the lord where the ark of god was and samuel was lying down ekala eli tamaage saanehi satapeddi deviyan wahansege pettiye tibuna u swamin wahansege maligavehi nida indidi deviyan wahansege pahana nivennata palamuen you see there the ark of the lord was still in the place ඒ දෙවියන් වහන්සේගේ පෙට්ටිය ඒ ස්ථානයේ තිබුණා කියලා තිබෙනවා. That the Lord called Samuel and he answered, "Here am I." ස්වාමීන් වහන්සේ සාමුවෙල්ට හැඬ ගැසුවේය. ඔහු මම මෙහිය කියා. So he ran to Eli and said, "Here I am, for you called me." And he said, Eli said, "I did not call. Lie down again." And he went and lay down. Eli ළඟට දිව ගොස් මම මෙහිය ඔබ මට හඬ ගැසුවායි කීය. ඔහුද මම හඬ නොගැසිමි නැවත නිදාගන්නේයි කීවේය. Why did this little boy run to the priest? ඇයි මේ කුඩා දරුවා පුතා පූජකයා වෙතට දුවගෙන ගියේ? It is possible that the sound of the voice seemed like Eli's voice. ඔහුට අහපු ඇහුණ කටහඬ ඒලීගේ කටහඬ වගේ වෙන්න ඇති නේද? Then the Lord called yet again, second time. දෙවනි වතාවට ස්වාමින් වහන්සේ නැවතත් කතා කළා. So Samuel rose and went to Eli and said, "Here am I, you called me." He answered, "I did not call, my son. Lie down again." Samuel නැගිට ඒලි ළඟට ගොස් මම මෙහිය ඔබ මට හඬ ගැසුවායි කීය. මාගේ පුත්‍රය මම හඬ නොගැසිමි නැවත ගිහිල්ලා නිදා ගන්න කියලා පුතාට සාමුවෙල්ට කිව්වා. So verse 7, now Samuel did not yet know the Lord, nor was the word of the Lord yet revealed to him. සාමුවෙල් ඒවනතුරු ස්වාමින් වහන්සේ නොහැදින්නේය. ඒවනතුරු ස්වාමින් වහන්සේගේ වචනයද ඔහුට එළිදරව් නොවිය. Now just because you are a Christian, just because you come to church, ඔබ කිතුණුවෙක් වුණ නිසාවත් සභාවට පැමිණි නිසාවත් it's not necessary that you may know the Lord. You may have an intimacy or a relationship with God where you hear his voice. ඔබට දෙවියන් වහන්සේ එක්ක සමීප කිට්ටු සම්බන්ධතාවයක් නොතබෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ කටහඬ පැහැදිලිව අසන්නට. Many people come to church and they go back. බොහෝ අය සභාවට ඇවිල්ලා නැවත යනවා. If you ask, you know, what did God say to you? දෙවියන් වහන්සේ කුමක්ද ඔබට කිව්වේ කියලා ඒ අයගෙන් ඇහුවොත් they wouldn't be able to answer. ඔවුන්ට කිසිම පිළිතුරක් දෙන්නට බැරි වෙනවා. Because they have not trained themselves to hear God speak to them personally. මන්ද ඔවුන්ව පුහුණු කරගෙන නැහැ දෙවියන් වහන්සේගේ කටහඬ පෞද්ගලිකව අසන්නට. You know, you must learn to hear, to understand, because Jesus said, "My sheep hear my voice." ඔබ පුහුණු වෙන්න අවශ්‍යයි උන්වහන්සේගේ කටහඬ තේරුම් ගන්නට. යේසුස් වහන්සේ කිව්වා මාගේ බැටළුවන් මාගේ කටහඬ අහන්න කියලා. You can only hear God's voice in the New Testament through the Holy Spirit. අලුත් ගිවිසුමේ පමණයි අපට දෙවියන් වහන්සේගේ කටහඬ අසන්නට පුළුවන් ශුද්ධාත්මයන්න් වහන්සේ කරණ කොටගෙන. And that is why speaking in tongues is so important. ඒකයි අන්න භාෂාවෙන් කතා කිරීම ඉතාමත්ම වැදගත් වන්නේ. And also meditating on the word of God. ඒ වගේම වචනය මෙනෙහි කිරීම. It helps you to tune your spirit to hear the voice of God. ඔබගේ ආත්මය තියුණු කරගෙන දෙවියන් වහන්සේගේ කටහඬ අසන්නට ඔබට උපකාරී වෙනවා. Hallelujah. Hallelujah. It's important, tell the next person, it's important to hear what God is saying to me. ඔබ එහා පැත්තේ ඉන්න එක්කෙනාට කියන්න දෙවියන් වහන්සේ මට කියන දේ ඇසීම ඉතා වැදගත්. Hallelujah. එහා පැත්තේ ඉන්න එක්කෙනාට කියන්න. And God wants to speak to you. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබට කතා කිරීමයි. Hallelujah. Hallelujah. Verse 8, and the Lord called Samuel again, third time. තුන්වෙනි වරට නැවත ස්වාමීන් වහන්සේ සාමුවෙල්ට කතා කරනවා. Then he arose and went to Eli and he said, "Here am I, for you did call me." Then Eli perceived that the Lord had called the boy. නැගිට ඒලි ළඟට ගොස් මම මෙහිය ඔබ මට හඬ ගැසුවායි කීය. එවිට ස්වාමීන් වහන්සේ ළමයාට හඬ ගසන බව ඒලි දැනගත්තේය. It took 3 times for Eli to know that it was the Lord calling the boy. ඒලි පූජකතුමාට ඒ තුන් වතාවක් අසන්නට වුණා තේරුම් ගන්න දෙවියන් වහන්සේ මේ දරුවට කතා කරනවා කියලා. So that means he himself would have not heard the Lord speaking to him for many for a long time. ඒකෙන් අර්ථවත් වන්නේ. He had forgotten. ඒකෙන් අර්ථවත් වන්නේ ඒලි පූජකතුමාට දෙවියන් වහන්සේගේ කටහඬ පිළිබඳව ඒ ඇසීම ගැන අමතක වෙලා. We must never be in a place where we have lost the sense of hearing from the Lord. අපි කවදාකවත් එවැනි ස්ථානයක සිටිය යුතු නැහැ. දෙවියන් වහන්සේගේ කටහඬ ඇසීම අපට අමතක වෙන ස්ථානයක. Therefore Eli said to Samuel, "Go lie down, and it shall be if he calls you that you if he calls you that you must say, 'Speak, Lord, for your servant hears.'" එබැවින් ඒලි සාමුවෙල්ට කතා කොට, "නුඹ ගොස් නිදා ගනින්න. නුඹට හඬ ගැසුවොත් ස්වාමින් වහන්සේ කතා කළ මැනව." Hallelujah. Hallelujah. And here is the priest, although he has lost touch with his God, he is teaching this boy how to respond when God speaks. පූජකවරයා ඔහුට අමතක වෙලා තිබුණා දෙවියන් වහන්සේගේ කටහඬ අසන්නේ කොහොමද, ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. දැන් පූජකතුමා ඒලි උගන්වනවා මේ කුඩා සාමුවෙල්ට කොහොමද දෙවියන් වහන්සේට ප්‍රතිචාර දක්වන්නේ කියලා. Hallelujah. So, you know, God wants to respond, wants us to respond when he speaks. දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ අපිට කතා කරනකොට ප්‍රතිචාර දැක්වීමයි. Samuel had to say, "Speak, Lord. I'm listening." සාමුවෙල්ට කියන්න තිබුණේ, "ස්වාමිනී කතා කළ මැනව මම අහගෙන ඉන්නේ." "I'm paying attention." "මම අවධානය යොමු කරනවා ස්වාමිනී." "I want you to speak to me." "ස්වාමිනී මට කතා කළ මැනව." It should be our attitude today. එය අපගේ ආකල්පය විය යුතුයි අද දවසේ. When we come to church, we must prepare ourselves. Say, "Lord, I'm going to church today. You must speak to me." අපි සභාවට එනකොට අපි සූදානම් වෙන්න අවශ්‍යයි. ස්වාමිනී මට කතා කරන්න. Speak in tongues and prepare your spirit to hear God. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කළා ඔබගේ ආත්මය සූදානම් කරන්න දෙවියන් වහන්සේගේ කටහඬ අසන්නට. And when we come here, we have a time of prayer. That is a preparation of your spirit to hear God speaking to you. මේ ස්ථානයට අපි පැමිණියම ඉරිදා දවසේ උදෑසන අපි යාඥා කිරීමේ කාලයක් ගත කරනවා. එය ඔබව සූදානම් කරાવી ඔබගේ ආත්මයට දේව වචනය ලබා ගන්නට. From 9 to 9:20 there is a prayer time in our church. 9 ඉඳලා 9:20 දක්වා යාඥා කාලයක් අපි පවත්වනවා. Then we listen to the rhapsody. ඒ වගේම 9:20 ට අපි යථාර්ථයේ රිද්මය අසනවා. And then we have the worship. ඊට පස්සේ নমස්කාර කාලය. And when we worship, my spirit is joined to the Holy Spirit. And I worship with my spirit. අපි নমස්කාර කරන විට අපේ ආත්මය මගේ ආත්මය ශුද්ධාත්මයන්න් වහන්සේ එක්ක එකට එකතු වෙමින් අපි নমස්කාර කරනවා. You cannot worship God with your senses. You worship God with your spirit. ඔබගේ පංච ඉන්ද්‍රියෙන් ඔබට දෙවියන් වහන්සේට নমස්කාර කරන්නට බෑ. අපි ආත්මයෙන්ුයි උන් වහන්සේට নমස්කාර කරන්නේ. And as you worship, you know, you engage with the words. ඔබ নমස්කාර කරන විට ඒ ගීතිකාවල ඇති වචන ඔබ එකට එකට එකතු වෙනවා සම්බන්ධ වෙනවා. Because you worship with spirit, in spirit and in truth. මන්ද අපි ආත්මයෙන් සහ සැබෑ කමින් নমස්කාර කරන නිසා දෙවියන් වහන්සේට. Hallelujah. Hallelujah. And then when you hear the word of God. ඊට පස්සේ අනතුරුව අපි දේව වචනය අසන විට you receive that when you receive the word of God, you respond to the word. ඔබ වචනය අසනවා අපි වචනයට ප්‍රතිචාර දක්වනවා. Hallelujah. Amen. You must say amen. ඔබ amen කියන්න අවශ්‍යයි. You know, amen or amen. Some people say amen, some people say amen. Both are okay. මොන ආකාරයට කිව්වත් කමක් නැහැ. What does amen mean? You know, today I was praying with the little children in our house and I said when we finished the prayer everyone said amen and I asked the children, "Do you know what amen means?" අපි gedara ළමයින් එක්ක මම යාඥා කරලා අවසානයේ amen කිව්වහම මම ඇහුවා, "ඔබ දන්නවද amen කියපු එකේ අර්ථය?" And everyone said, "Yes, amen means I'm in agreement." මම එකඟත්වයෙන් සිටිනවා කියන එක කියලා හැමෝම කිව්වා. Amen means so be it. Amen කියලා කියවන්නේ එසේම වේවා. Hallelujah. Hallelujah. You are receiving that word and saying, "Let it be. Let that be. Let that word be real in my life." ඔබේ දේව වචනය, ඒ ආඥාව ලැබලා ඔබ කියනවා හදවතෙන්ම ඒ වචනය ඒ අනුවම වේවා. And then you can respond with your body. ඔබගේ ශරීරයෙන් ඔබට ප්‍රතිචාර දක්වන්නට පුළුවන්. You can lift up your hands and receive the word. ඔබ අත ඔසවලා ඔබට ලබා ගන්න පුළුවන් මේ වචනය. You can do something. ඔබට ඕනම දෙයක් කරන්න පුළුවන්. Don't be like a statue sitting there. අපි පිළිමයක් වගේ ඉන්න අවශ්‍ය නැහැ. Give a smile and say thank you Lord. hina wenna puluwan stuti swamini kiyala prathichara dakwanna puluwan wachaneta. You respond to the word. api prathichara dakwamu wachaneta. Be excited with the word because that word is doing something in you. manda me wachane yam deyak obathula karana nisa me udasana oba udyogiyawat wenna wachane. hallelujah. hey rabashata barabas. you can speak a little bit in tongues as well. ඔබට අනේ භාෂාවෙන් කතා කරන්න පුළුවන්. hallelujah. hallelujah. as you do that you're being strengthened. ඔබ ශක්තිය ලබනවා. hallelujah. that word is finding a sure dwelling place in your spirit. සබවින්ම එම වචනය ඔබ තුල සමෘද්ධිව වාසය කරනවා. it becomes a deposit in you. hallelujah. ආයෝජනයක් වෙනවා වචනය ඔබ තුල. so when you need it that word will come out of you. hallelujah. ඔබට අවශ්‍ය වෙලාවට එම වචනය ඔබ තුලින් එළියට එවි. hallelujah. hallelujah. praise god. ප්‍රශංසා වේවා. in Pastor Chris's church we go to South Africa you know when the preaching is going some people they get up you know literally they get up and they shout hey, some people are dancing. පාස්ටර් ක්‍රිස්ගේ සභාවේ වචනය දේශනා කරන මේ මොහොත එනකොට මිනිස්සු නැගිටිනවා කෑ ගහනවා නටනවා අනේ භාෂාවෙන් කතා කරලා ප්‍රතිචාර දක්වනවා. And then when pastor wants to preach again he has to tell please sit down please sit down. පාස්ටර් ක්‍රිස්ට එතකොට කතා කරගන්නත් බැටිකොට කියනවා වාඩි වෙන්න කියලා දේශනා කරන්න අවශ්‍ය වුණා. Some churches people had pastors say stand up and still people are seated. සමහර සභාවල අපිට නැගිටවන්න ඕන නැගිටින්න කියලා කියන්න ඕනේ ඒත් වාඩි වෙලා ඉන්නවා. These people are enjoying the word so much they cannot sit quietly. පාස්ටර් ක්‍රිස්ගේ සභාවේ අපි දකිනවා මේ වචනය එතරම් භුක්ති විඳිනවා ඔවුන්ට නිශ්චලව ඉන්න අමාරුයි වචනය දේශනා කරනකොට. You know the victorious Christians are always loud Christians. ජයග්‍රාහක කිතුරුවන් ශබ්ද නගන කිසුණුවන්. You know, you cannot be too quiet. වඩා නිශ්චලව ඉන්න බෑ අපිට. No, Christianity is for talkers. කිතුණු කම කතා කරන්නන්ට. Hallelujah. Hallelujah. You respond to the word. වචනයට අපි ප්‍රතිචාර දක්වමු. Even your salvation, how did you receive your salvation? කොහොමද ඔබගේ ගැලවීම ඔබ ලැබුවේ? How did you get saved? කොහොමද ගැලවීම ලැබුවේ? You heard the gospel. ඔබට සුභාරංචිය ඇසුණා. You believed in it. ඔබ විශ්වාස කරා. But you had to respond. ඔබ ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය වුණා. You have to open your mouth and say I believe God raised Jesus from the dead. ඔබගේ මුඛය ඇරලා ඔබට කියන්න සිද්ධ වුණා මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිට්ට බව. You have to say Jesus Christ is the Lord of my life. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ කියලා ඔබට කට ඇරලා කියන්නට සිද්ධ වුණා. Hallelujah. Hallelujah. Until you speak ඔබ කතා කරනකම් your salvation is not established. ඔබගේ ගැලවීම ස්ථාපිත වෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. It is the same with everything in the salvation package. ගැලවීමේ පැකේජේ තිබෙන සියලු දේ පිළිබඳව ඒ ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. You believe in your heart and you speak with your mouth. ඔබගේ හදවතින් විශ්වාස කරලා ඔබ මුඛයෙන් කතා කරනවා. You have to speak your believing. ඔබ විශ්වාස කරන දේ ඔබ කතා කරන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. You can believe but if you have not spoken it will not be established. ඔබ විශ්වාස කරන්න පුළුවන් නමුත් ඔබ කතා කරේ නැත්නම් ඒ විශ්වාස කරන දේ ස්ථාපිත වෙන්නේ නැහැ. You know many people say I believed but nothing happened. බොහෝ අය කියනවා මම විශ්වාස කරා විශ්වාස කරා නමුත් මුකුත් වුණේ නැහැ. But the question is you believed very good. ඔබ විශ්වාස කරා ඉතා යහපත්. But have you spoken what you have believed? ඔබ විශ්වාස කරපු දේ කතා කරාද? Hallelujah. Hallelujah. We are speaking about responding to the word. අපි වචනයට ප්‍රතිචාර දක්වීම ගැනයි කතා කරන්නේ. So you hear the word you are strong. ඔබට ඇහෙනවා වචනය. God is strengthening you. ඔබ දෙවියන් වහන්සේ ඔබට ශක්තිය දෙනවා. Be strengthened. ඔබ ශක්තිය ලබන්න. What do you do? Yes, I'm strong. Hallelujah. ඔබ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඔව් මම ශක්තිමත්. Hallelujah. Amen. Praise God. ප්‍රශංසා. I'm teaching you now. මම ඔබට උගන්වන ප්‍රතිචාර දක්වන හැටි. When you hear something, ඔබට යම් දෙයක් ඇසුනහම, it's entered your spirit. ඒ දේ ආත්මයට ඇතුල් වුණා ඔබට. Now you respond. ඔබ ප්‍රතිචාර දක්වන්න. Hallelujah. Hallelujah. I'll never be poor in my life. මම මගේ ජීවිතේ කවදාවත් හිඟ වෙන්නේ නැහැ. I'll never be sick in my life. මම කවදාවත් රෝගී වෙන්නේ නැහැ මගේ. I refuse to be a failure. අසමත්කම මම ප්‍රතික්ෂේප කරනවා. Hallelujah. Hallelujah. රබකසක්. It doesn't matter what is happening. කුමක් සිද්ධ වුණත් ඔබගේ ජීවිතේ. I was listening to Pastor Chris the other day. මම පාස්ටර් ක්‍රිස්ට හොංකම් දුන්න. Many years ago he was walking somewhere and he slipped and he was falling. පාස්ටර් ක්‍රිස් අවුරුදු ගණනාවකට කලින් ඔහු ඇවිදමින් ඉන්නකොට එක පාටම වැටුණාලු. He put his hands on the mud ground. ඒ මඩ බිම ඔහු අත තබනකොට මෙහෙම Out of his mouth came I refuse to fall down. ඔහුගේ මුඛයෙන් කුමක්ද එළියට ආවේ? වැටීම මම ප්‍රතික්ෂේප කරනවා කියලා කිව්වා. He said I didn't even realize it came from my mouth. මට ඒක ඒත්තු ගැනෙත් නැහැ නිකම්ම ඒක කටෙන් පිට වුණා කියලා පාස්ටර් ක්‍රිස් කිව්වා. You know he didn't say Jesus help me I'm falling. පාස්ටර් ක්‍රිස් කිව්වේ නෑ යේසුනි මට උපකාර කරන්න මම වැටෙනවා කියලා. What he said was I refuse to fall. මම වැටීම ප්‍රතික්ෂේප කරනවා කියලා තමයි පාස්ටර් ක්‍රිස් කිව්වේ. And how did that happen? That was in his spirit. ඒක තමයි පාස්ටර් ක්‍රිස්ගේ ආත්මයේ තිබුණේ. That was his confession. He was so full that out of the abundance of the heart the mouth spoke. ඔහු එතරම් පූර්ණ කමින් හිටියා මේක තමයි හදවතේ තිබුණේ. හදවතේ පූර්ණ කමින් ඔහුගේ මුඛය කතා කරා. Hallelujah. Hallelujah. You don't have to shout, Lord help me. ස්වාමීනි මට උපකාර කරන්න කියලා ඔබ කෑ ගහන්න අවශ්‍ය නැහැ. The word says, වචනේ කියනවා He has given you everything that you need. ඔබට අවශ්‍ය සියල්ල for life and in godliness. Hallelujah. දිනනවා ජීවිතයටත් දේව භක්තියටත්. Hallelujah. Amen. Praise the Lord. ප්‍රශංසා වේවා. Then you respond with your faith giving. ඔබගේ දීම ඇදහිල්ලේ දීම තුලින් ඔබ ප්‍රතිචාර දක්වනවා. Hallelujah. Hallelujah. Your giving is an expression of your faith. ඔබගේ දීම ඔබගේ ඇදහිල්ල ප්‍රකාශ වීමක්. Hallelujah. Number 2 දෙවෙනි කාරණාව I'm talking about different things Pastor Karen taught us Pastor Karen This is quite similar as well you're talking ඔබගේ කතා කිරීම Pastor Karen says don't destroy your world with your words Pastor Karen කියපු එක දෙයක් තමයි තවත් දෙයක් ඔබගේ ලෝකය ඔබ විනාශ කරන්න එපා ඔබගේ වචන වලින් Don't destroy your world with your words ඔබගේ ලෝකය ඔබ විනාශ කරන්න එපා ඔබගේ වචන වලින් but create the world you want with your words amen ඔබගේ ලෝකය ඔබ නිර්මාණය කරන්න ඔබගේම වචන වලින් hallelujah hallelujah you know you can create your world your environment you know with the words that you speak ඔබ කතා කරන වචන කරන කොටගෙන ඔබගේ ලෝකය ඔබගේ පරිසරය ඔබට පුළුවන් නිර්මාණය කරන්න Your words are so powerful. ඔබගේ වචනේ තරම් බලවත්. We must learn to talk right. අපි නිවැරදි ලෙස කතා කරන්න ඉගෙන ගන්න අවශ්‍යයි. No negative talk. ඍණවාදී වචන නැහැ අපගේ මුඛේ. But be positive in everything that you speak. ඔබ කතා කරන සියලුම දේ තුල ඔබ ධනවාදී වෙන්න. When you speak the word of God. ඔබ දේ වචනය කතා කරනකොට angels come to accomplish that word that has come out from your mouth. දේව දූතයන් පැමිණෙනවා ඔබගේ මුඛයෙන් පැමිණිච්ච ඒ වචන ඉෂ්ට කරන්නට. Did you hear that? ඇහුණද ඒද? Hallelujah. Hallelujah. Angels are released to fulfill the word that you have spoken. Amen. දේව දූතයන් නිදහස් වෙනවා ඔබ කතා කරන වචන ඉෂ්ට කරන්නට. You know that is what prophecy is. You can be the prophet of your own life. ඒක තමයි ප්‍රොපේතමය වචන තුලින් සිදු වෙන්නේ. ඔබගේම ජීවිතේ ප්‍රොපේතමය වෙන්න පුළුවන්, ප්‍රොපේතමවරයා වෙන්න පුළුවන් ඔබටම. But at the same time if you speak negative words. ඒ වගේම ඔබ ඍණවාදී වචන කතා කරා නම්. If you speak evil words. නපුරු වචන කතා කරා නම්. Demons are released to accomplish those words. ඒ යක්ෂාත්ම නිදහස් වෙනවා එම වචන ඉෂ්ට කරන්නට. You know, sometimes people say some things and it happens. Then they say, "Oh, I didn't mean to say that." සමහර අය යම් දේවල් කිව්වහම ඇත්තටම ඒක සිද්ධ වෙනවා. ඍණවාදී දේවල්. ඊට පස්සේ කියනවා, "අනේ මම හිතලා නෙවෙයි කිව්වේ." Some people say, "I wish I would die." සමහර අය කියනවා, "අනේ මම මැරුණා නම් කියලා." Now that confession attracts suicidal demons. ඒ ප්‍රකාශ කිරීම කරන කොටගෙන ඒ ජීවිතය නැති කරගන්න දිවි නසා ගැනීමේ ඒ දූතයන් නිදහස් වෙනවා. The people come and say, you know, I have these thoughts. I'm struggling with thoughts. සමහර අය ඇවිල්ලා අපිට කියනවා මේ මේ මේ සිතුවිලි මට වද දෙනවා කියලා. How do those thoughts come? ඒ දිවි නසා ගැනීමේ සිතුවිලි කොහොමද එන්නේ? It came with the words that you spoke. ඔබ කතා කරපු වචන තුලින් තමයි මේ සිතුවිලි පැමිණියේ. Hallelujah. Hallelujah. The Bible says that your words, Bible e kiyena obage wacana, what you speak you will get. Oba katha karana de oba labanna yanawa. Hallelujah. If you look at Mark 11:23, api balamu Mark pote 11:23. Are you with me? Oba ma samagada? For surely I say unto you, whoever says to this mountain, be removed and be cast into the sea, and does not doubt in his heart but believes that those things he says will be done, he will have whatever he says. He will have whatever he says. So we will have whatever we say. Sabavak numbalata kiyami kavarek namuth me kandata katha kota idiri muhunde wati yannai kiya තමාගේ සිතින් සැක නොකොට තමා කියන දේ සිදුවේ යයි අදහන්නේ නම් එතන කියනවා තමා කියන දේ සිදුවේ යයි අදහන්නේ නම් ඒක ඔහුට සිදුවන්නේය. Hallelujah. Hallelujah. You know what are you saying? මොකක්ද ඔබ කියන්නේ? He says whoever who says to the mountain. ඒ කන්දට කවරෙක් නමුත් කියනවද? Whoever who talks to the mountain. කවරෙක් නමුත් එම කන්දට කතා කරනවද? Not talking about the mountain. කන්ද ගැන කතා කරනව නෙවෙයි. Many people talk about their mountain. ගොඩාක් අය ඔවුන්ගේ ඒ ඉදිරියේ තියෙන කන්ද ගැන කතා කරනවා. Oh, they say, oh, this problem is so big. I don't know what to do, pastor. මේ ප්‍රශ්නය විශාලයි, pastor. Pray for me, pastor. යාඥා කරන්න. This is getting worse. එන්න වැඩි වෙනවා. I don't know what's happening. මොනව වෙනවද දන්නේ නැහැ. Pray for me, pastor. අනේ යාඥා කරන්න, pastor. And they are talking, they are complaining. Massively dodrawana arinawa. After the pastor had prayed also, they will go to another pastor and say the same thing. Pastor yaaknya kalaata passeth dan me kathawamai. Ita passe thama pastor kenek gawata yanawa yaaknya labanne. But the Bible says speak to the mountain. Namuth Bible e kiyenawa kandata katha karanna. Hallelujah. You get up in the morning, there's a pain in your leg. ඔබ උදෑසන නැගිටිනකොට කකුලේ වේදනාවක් තියෙනවා. You put your hand and say out in Jesus name. අත තබන්නේ කකුලේ කියන්න යේසුස්. You speak to that pain. ඒ වේදනාවට ඔබ කතා කළා කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. You speak with authority. ආධිපත්‍ය රැගෙන කතා කරන්න. Be thou removed. Doesn't belong to me. මට අයිති නැහැ. And the Bible says he will have what he says. ඔහු කියන දේ ඔහුට ලැබෙන්නේය. He will have what he says. ඔහු කියන දේ ඔහුට සිදු වෙනවා. It is in your mouth. එය තිබෙන්නේ ඔබගේ මුකේ. Tell the next verse, it is in your mouth. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න, එය තිබෙන්නේ ඔබගේ මුකේ. Hallelujah, your healing is in your mouth. ඔබගේ සුවය තිබෙන්නේ ඔබගේ මුකේ. Your prosperity is in your mouth. සඵලත්වය ඔබගේ තිබෙන්නේ ඔබගේ මුකේ. Hallelujah. Hallelujah. We must say what God says. දෙවියන් වහන්සේ කියන දේ අපි කියව යුතුයි. It doesn't matter what we see. ඔබ කුමක් දැක්කත් speak what you want to see not what you see. ඔබ දකින දේ නෙවෙයි ඔබ දකින්න ආශ දේ පමණක් කතා කරන්න. Don't speak what the world is saying. ලෝකය කියන දේ කතා කරන්න එපා. Oh, these days people are saying I don't know what is happened to the Yahapalana government and everybody is oh yes yes yes. Yahapalana country's gone to the dogs. Yahapalana antuwata මොනව වුණත් දන්නේ නැහැ මොනව වෙලත් දන්නේ නැහැ. And Christians they are saying so let us pray. කිතුණු අය කියනවා අපි යාඥා කරමු. I said I cannot pray for that. We are called to bless. Hallelujah. මට බෑ ඒ ගැන යාඥා කරන්න. මම මාව කැඳවලා තිබෙන්නේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න. Hallelujah. Hallelujah. You cannot curse and then bless after that. ශාප කළා ආශිර්වාද කරන්න බෑ ඉන්න අනතුරුව. Job chapter 22 verse 29. අපි පෙරලගම ජෝබ් පොතේ 22 වෙනි. You know this scripture, that's why you're going විසිදෙවෙනි පරිච්ඡේදයේ But if you catch this 29 වෙනි පදය your life going in a different direction. අපි මේක අල්ලා ගත්තනම් ඔබගේ ජීවිතය වෙනම දිශාවකට ගමන් කරයි. When they cast you down Or another version, which version? The real version say, when they say there is casting down, you say. Amen. Can we have King James? KJV? Yes. When men are cast down, ඔවුන් පහ කරනු ලබන විට, then thou shall say, එවිට ඔබ කිය යුතුයි, there is lifting up. උසස් වීම ඇති බව. Hallelujah. Hallelujah. When everybody is saying, හැමෝම කියනකොට, economy is bad. ආර්ථිකය අයහපත්. Business is bad. ව්‍යාපාර අයහපත්. Dengue is bad. Dengue හැමතැනම අයහපත්. You say, ඔබ මොකක්ද කියන්නේ? There is lifting up. Hallelujah. උසස් වීම ඇත. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You say it. ඔබ ඒක කියනවා. And then you see your life going upwards. එවිට ඔබ දකිවි ඔබගේ ජීවිතය ඉහළට යනවා. Hallelujah. Hallelujah. Don't be in agreement with what the world says. ලෝකය කියන දේ එක්ක ඔබ එකඟ වෙන්නට එපා. Be in agreement with what God says in his word. දෙවියන් වහන්සේ මේ ලෝකය ගැන කියා ඇති දේ සමග ඔබ එකඟ වෙන්න. You know, sometimes it might look like you are not making sense. සමහර වෙලාවට ඔබ කියන දේ කිසිම අරුතක් නැහැ වගේ හැඟෙන්න පුළුවන්. And you might feel, you know, is that so important? මේක එච්චර වැදගත්ද කියලාත් ඔබට හිතෙන්න පුළුවන්. You know, somebody told me I just got a message. Pastor must not say my time is finished when I finish the sermon. Sorry, ekkenek mata SMS pani vidiyak kewwa. God bless that brother. He is very sensitive to the spirit. Yeah? Sangvediwa me mata kiwwa me deva mehe avasan wenakota sabapalaka tuma kiyenawane me mage kaale avasanay kiyala pastor ehema kiyanne epa kiyala mata SMS ekak kewwa. I want to learn from that. Yeah. මම මේ දේ ඉගෙන ගන්න කැමතියි. I say my sermon time is up, so I will stop now. මම දේශනා කරන කාලය අවසానයි. එම නිසා මම දැන් නවත්වනවා කියලා. But I have a long, long way to go. Hallelujah. Hallelujah. දීර්ඝ ආශි තියන පාසල් රෂාන්. Hallelujah. Praise the Lord. Hallelujah. You know, some people don't want to say even when they are coming for upstairs, they don't want to say I'm going down. උඩුමහල ඉඳලා පල්ලෙහාට එනකොට සමහර අය කියන්න කැමති නෑ මම පල්ලෙහාට යනවා කියලා. See, I'm going downstairs. Amen. So we must realign our words, you know. They may sound really, you know, funny, but these are spiritual principles. අපගේ ශබ්ද කෝෂය අපි වෙනස් කළ යුතුයි. මේ අමුතු වුණා වගේ දැනුණට අපිට hina ගියා. මේවා ආත්මික ප්‍රතිපatti. There are some people say I can't do this. සමහර අය කියන මේක මට කරන්න බෑ. Can I have that? I can't do this. Can I? But I can't do this. But the Bible says I can do all things through Christ. Bible එකේ කියන ක්‍රිස්තුස් වහන්සේ තුල මට සියල්ල කළ හැකි. Hallelujah. Hallelujah. And the word can't, C-A-N-T. Right? පිලිපි 4:13. ඒ බෑ කියන එක can you see that when you put the t is a cross. Hallelujah. English. When you remove the t, what comes? I can. Hallelujah. Hallelujah. Amen. Amen. With the grace of God I can do all things. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා මට සියල්ල කළ හැකි. Hallelujah. Hallelujah. Are you blessed this morning? මේ උදෑසන ඔබ ආශිර්වාද ලැබනවා. I can do all things. ඔබ කියන්න මට සියල්ල කළ හැකි. Through Christ who strengthens me. මාව ශක්තිමත් කරන ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන. Hallelujah. When I look to the cross I can. කුරුසයේ දෙස බලනකොට මට පුළුවන්. Hallelujah, because he lives in me. මන් දුන් වහන්සේ මා තුල ජීවත් වෙන නිසා. Christ lives in me. ක්‍රිස්තුස් වහන්සේ මා තුලයි. There is unlimited power available. ඒ සීමාව රහිත බලය මා තුලයි. You must have a I can do mentality. මට පුළුවන් කියන මානසිකත්වයක් ඔබ තුල තිබිය යුතුයි. Hallelujah. Say I have a I can do mentality. ඔබ කියන්න මට මානසිකත්වයක් තිබෙනවා මට පුළුවන් යන මානසිකත්වයක්. Hallelujah. Hallelujah. Thirdly and finally we quickly go through Pastor Karen spoke about the importance of giving. දීම ගැන Pastor Karen කතා කරා දීමේ වැදගත්කම. She said givers are getters. දෙන්න ලබා ගන්නම් කියලා ඇය කිව්වා. She said when we receive it's only once but when we give it is a harvest. අපි යම් දෙයක් ලබනකොට ඒ දෙය ලබන්නේ එකවරයි. නමුත් අපි දෙනකොට අපි අස්වැන්නක් ලබනවා. You know, that is why the Bible says it is better, it is more blessed to give than to receive. ඒකයි බයිබලේ කියන්නේ ලැබීමට වඩා දීම ආශිර්වාදයක් කියලා. Pastor Karen said your giving is a demonstration of your belief, your faith in the inheritance that God has given you. Pastor Karen කියපු තවත් දෙයක් තමයි ඔබගේ දීම ඔබගේ ඇදහිල්ල ප්‍රකාශ වීමක් දෙවියන් වහන්සේ තුල ඇති උරුමය පිළිබඳව. Hallelujah. Hallelujah. We are the seed of Abraham. අපි ආබ්‍රහම්ගේ බීජය. You know how powerful that statement is? ඔබ දන්නවද ඒ කියමනේ ඇති බලය? Who was Abraham? කවුද ආබ්‍රහම් කියලා? He was a very very rich man. ධනවත් මහත් ධනවත් මිනිස්සෙක්. Hallelujah. Hallelujah. And we are the seed of Abraham. අපි ඔහුගේ බීජයයි. Hallelujah. Hallelujah. The pastor said do not pray for money. When you need money do not pray, it's a waste of time. පාසකරන් කියුව අපිට ඔබට මුදල් අවශ්‍ය කොට මුදල් ලැබෙන්න කියලා යාඥා කරන්න එපා, එය කාලය නාස්ති කිරීමක් කිව්වා. If you are in need of finances you must sow seed. ඔබට ආර්ථික අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබ බීජයක් වපුරන්න කියලා එය කිව්වා. Hallelujah. Hallelujah. You know sometimes when the pastor is preaching on giving some people feel uncomfortable. පාස්ටර් දීම ගැන කතා කරනකොට සමහර අයට පොඩ්ඩක් uncomfortable කැමති නෑ වගේ. But they are the people. අපහසුයි. But I believe they are the people who really need to hear it. ඒ අපහසුතාවයක් දැනන අය තමයි මේ පණිවිඩය ඇසිය යුත්තේම. Because those who know the blessing of giving, they are excited every time you preach or giving, they're coming to the edge of the seat. Like brother Rod. දීම ගැන කතා කරනකොට ඒ දෙන මිනිස්සයා උද්‍යෝගිමත් වෙලා ඒ පුටුවේ ඉස්සරහට පැමිණෙනවා. Hallelujah. Hallelujah. Your tithe is so important. ඔබගේ දසෙන් කොටස ඉතාමත්ම වැදගත්. You know tithe is like a circumcision of your finances. ඔබගේ ආර්ථිකය පවිත්‍ර චර්මච්ඡේදය කරනවා වගේ ඔබගේ දසෙන් කොටස. When you give your tithe, ඔබගේ දසෙන් කොටස ඔබ දෙනකොට you know God rebukes the devourer. දෙවියන් වහන්සේ විනාශ කරන්නාව ප්‍රතික්ෂේප කරනවා. Your tithe, only your tithe could do this. ඔබගේ දසෙන් කොටසට පමණයි මේ දේ කරන්න පුළුවන්. Malachi 3:11 says I will rebuke the devourer. I will rebuke the devourer for your sakes. ඔබ උදෙසා මම විනාශ කරන්නාව ප්‍රතික්ෂේප කරනවා කියලා. Hallelujah. Who is this devourer? කවුද මේ විනාශ කරන්නා කියලා කියන්නේ? The one who prevents you from being prosperous, prevents you from enjoying what God has given you. දෙවියන් වහන්සේ ඔබට දැනටමත් දී ඇති දේ ඔබ භුක්ති විඳීමෙන් වළක්වන්නා. So when you tithe, the Lord will take responsibility. ඔබ දසෙන් කොටස් දෙනකොට දෙවියන් වහන්සේ වගකීම ගන්නවා. You know to stop the devil the devourer from you know preventing the blessings of God in your life. විනාශ කරන්න ඔබගේ ජීවිතයේ ඒ ආශිර්වාදය නවත්වන්න හදන එකෙන් වළක්වන්නට. You know suddenly if you see something is going wrong in your finances. ඔබගේ ආර්ථිකයේ යම් දෙයක් යම් වැරදීමක් සිදු වෙනවා කියලා. අවුල්කමක් නැත්තම් රෝගයක් වෙන්න පුළුවන් ඔබගේ ජීවිතේ. First thing you must do is check your tithe. සිදු වෙනවා කියලා ඔබට දැනුනොත් ඉස්සෙල්ලාම ඔබ දසෙන් කොටස් දීම සෝදිසි කරන්න. Hallelujah. These days there's you know so much about dengue epidemic. මේ දවස්වල හැම තැනම ඩෙන්ගු කියලා කියනවා. You know I tell you your tithe will rebuke the dengue demon. Amen. ඔබ දන්නවද ඔබගේ දසෙන් කොටස දීමට පුළුවන් ඒ ඩෙන්ගු විනාශකාරයව ප්‍රතික්ෂේප කරන්න නැති කරන්න ඔබ හැලලුයා කරන්න නැතුව. You know it is a protection. ඒ අපට රකවරණයක්. Your tithe is like an insurance. ඔබගේ දසෙන් කොටස් දීම හරියට ඔබගේ ඉන්ෂුරන්ස් එකක් වගේ. So be diligent in your giving tithe not because the church needs it. සභාවට ඔබගේ මුදල් අවශ්‍ය නිසා නෙවෙයි. It is a principle, it is a way that God has ordained for you to live a successful life. දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව ප්‍රතිපත්තියක් ඔබට සාර්ථක ජීවිතයක් ගත කරන්නට උන් වහන්සේගේ නීතියක් මේක. You know some people say, you know tithe is Old Testament. සමහර අය කියනවා මේ දසෙන් කොටස දීම පරණ ගිවිසුමේ. If you want me to share, I can share so many scriptures. The tithe is not Old Testament, it is not from the law. ව්‍යවස්ථාවෙන් නෙවෙයි දසයෙන් කොටස පරණ ගිවිසුමෙන් නෙවෙයි. Jesus said to one person one time, you know, what belongs to Caesar give to Caesar. What belongs to God give to God. යේසුස් වහන්සේ කිව්වා යම් කෙනෙකුට දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේට දෙන්න. කයිසාරට අයිති දේ කයිසාර. කයිසාරට අයිති දේ කයිසාරට දෙන්න. Hallelujah. Amen. ඔබ හෝටලෙට ගිහිල්ලා කනකොට ඒ මේ බිලාම ඒ බිල ඔබ ගෙවනවා නේද? ඒ වගේම දෙවියන් වහන්සේට අයිති කොටසකුත් තියෙනවා ඒකත් ඔබ දෙන්න. When you go to a hotel you pay the bill isn't it? What belongs to God we need to give to God. Praise the Lord. Hallelujah. Amen. Are you excited? Everybody went quiet. Hallelujah. You know if you're not regularly tithing ඔබ දසෙන් කොටස හැම මාසයකම නිරතුරුවම දෙන්නේ නැත්නම් I recommend you do that because I love you. මම ඔබට ප්‍රේම කරන නිසා මම ඔබට ධෛර්යමත් කරනවා. You cannot අතපසු කරන්න එපා. You cannot afford not to give your tithe. දසයෙන් කොටස නොදී සිටින්නට ඔබට බෑ. ඒ කළ යුතු දෙයක් නෙවෙයි. Praise God. ප්‍රශංසා වේවා. You know listen I we are so even when we don't receive something and we are expecting something we tithe in advance. පාසලිසුත් මමත් අපිට යම් මුදලක් ලැබෙන්න තිබෙනවා නම් ඒ ලැබෙන එක ප්‍රමාද වුණත් අපි ඊ ලැබෙන්නට කලින් දසෙන් කොටස දෙනවා වෙන් කරනවා හාලෙලූයා 2 Corinthians chapter 9 අපි පෙරලගමු 2 Corinthians 9 වෙන පරිච්ඡේදේ we will close with this මේන් අවසන් කරන්න යනවා මම quickly okay 2 Corinthians For this I say, he who sows sparingly will also reap sparingly. But he who sows bountifully will also reap bountifully. මසුරු ලෙස වපුරන්නා මසුරු ලෙස කපා ගන්නේය. නොමසුරුව වපුරන්නා නොමසුරුව කපා ගන්නේය. This is speaking about your money seed. ඔබගේ මුදල් බීජ ගැනයි මෙතන කතා කරන්නේ. Your money seed. ඔබ දන්නවද මුදල් කියලා කියන්නේ බීජ? But this I say, verse 7. So let each one give as he purposes in his heart. එකිනෙකා තමන් සිතින් නියම කරගත් ආකාරයට අපි දෙමු. For not grudgingly or out of necessity, for God loves a cheerful giver. කනගාටුවෙන්වත් එකෙක්කෙනා තම තමාගේ සිතින් නියම කරගත් දේවාමක් නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක. So it says that we need to purpose in our heart. Our giving has to be planned. apage deema apage hadavate aramunu karagena salasum kala yutumai. We need to plan our tithing. apage dasen kotas api salasum karannona. We need to tithing our seed our offerings. e wage ma apage poojawan api salasum karannona. We have to purpose in our heart not because you know the pastor is saying අපගේ හදවතේ අපි නියම කරගත යුතු දෙයක් මෙය සභාපාලකතුමා කියන නිසා නෙවෙයි For God loves a cheerful giver. මන්ද දෙවියන් වහන්සේ සතුටු සිතින් දෙන්නාට උන්වහන්සේ ප්‍රේම කරනවා. And that meaning of that word is joyful, prompt to do. එතන සතුටු සිතින් කියන එකේ අර්ථය තමයි ඊටමත් ප්‍රීතියෙන් සහ එක ෂණයකින් ඒ දේ කරනවා. He's not thinking should I give should I not give should I give should I not give. අනේ මම දෙන්නද එපාද කියලා වැටහුලා ඉන්නේ නැතු. Next verse. And God is able. දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා. Say God is able. ඔබ කියන්න දෙවියන් වහන්සේට පුළුවන්. Do you believe God is able? ඔබ දන්නවද ඔබ විශ්වාස කරනවද දෙවියන් වහන්සේට හැකිය කියලා? To make all grace abound towards you. සියලු අනුග්‍රහය වැඩි කරන්නට පුළුවන් උන්වහන්සේට. Your giving increases the grace of God. ඔබගේ දීම ඔබ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ජීවිතේ ක්‍රියා කිරීම වැඩි කරනවා. That you always having all sufficiency in all things may have an abundance for every good work. සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස Wonderful isn't that where he says all things at all times so that you will have abundance for every good work. I want to have abundance to do every good work. Amen. Etara kiyenawa nubala siyalu devaladi nitharama purnakamin siyalu yahapat kriya sandaha purnava sitina pirisa mama kemathi e aakarayen sitinnata bahulatwen. Actually it's speaking about Pastor Roshan and Pastor Liz. Hallelujah. Etana katha karanne Pastor Roshan Pastor Liz gana. Hallelujah. As it is written, liya athi aakarayata he has dispersed abroad, he has given to the poor. Can you go up please? To the poor his righteousness endures forever. ඔහු විසිර වූයේ දිලිඳුන් දුන්නේ ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවතින්නේ. Now the last verse. අන්තිම පදය. Now may he supply. උන්වහන්සේ. Can we have King James for that please? Sorry. That's my. Are you happy? ඔබ සතුටින් ඉන්නේ? 5 minutes. The time has exceeded but 5 minutes. අපි විනාඩි 5ක් මේ දේ බලලා අවසන් කරන්නට යනවා. 2 Corinthians 9:10. 2 Corinthians 9 වෙන පරිච්ඡේදයේ 10 වෙන පදේ. Now, is it say now? Now he that ministereth seed to the sower. Now when the Bible says now, then කියලා බයිබලයේ කියනකොට it says it is rounding up. It is saying it's establishing. So all this time he was trying to bring this truth. He's saying now. එතන කියනවා දැන්. He that ministers seed to the sower. වපුරන්නාට බීජද? Who is this he? කවුද මේ ඔහු කියලා කියන්නේ? God. දෙවියන් වහන්සේ. God ministers seed to the sower. දෙවියන් වහන්සේ සේවය කරනවා වපුරන්නාට බීජ තුලින්. Is it wonderful? God is ministering. දෙවියන් වහන්සේ සේවය කරමින් පවතිනවා. To the one who sows. වපුරන්නා උදෙසා. You know God is bound, he is committed. උන්වහන්සේ දෙවියන් වහන්සේ කැප වී සිටිනවා. To minister. සේවය කරන්නට. To the one who sows. වපුරන්නාට. Now look here. Both. Notice the word both. එතන කියනවා දෙකම. Both. What are the both? මොකක්ද දෙක? Minister. What is he ministering? Two things he is ministering. කාරණා දෙකක් තුලින් දෙවියන් වහන්සේ අපට සේවය කරනවා මෙතන. Bread for your food. කෑමට රොටිද? Everyone say bread for the food. ඔබට කියන්න ආහාරයට කෑමට රොටිද? So when God ministers money to you. දෙවියන් වහන්සේ මුදල් වලින් සේවය කරනකොට there's money for your food. ඔබගේ කෑමට මුදල් තිබෙනවා. And multiply your seeds on. ඒ වගේම නුඹලාට වැපිරීම පිණිස බීජද සපයාදී වැඩි කොට. So he does two things. කාරණා දෙකක් මෙතන ඉෂ්ට කරනවා. He gives money for your expenses, for you what your needs. ඔබගේ අවශ්‍යතා වියදමට උන්වහන්සේ මුදල් සපයනවා. But notice, secondly he gives seed to sow multiply. So that your sowing will increase. දෙවනුව උන්වහන්සේ අපට බීජ වපුරනවා ඒ වැඩි වශයෙන් බහුලත්වයෙන් දෙමනවා අපට වැඩි වැඩියෙන් වපුරන්න පුළුවන් වෙන පිණිස. So the seed that you sow you will have a harvest which is more than what you have sown, more than what you need for food. ඔබ වපුරන බීජ ඔබ විශාල අස්වැන්නක් ලබනවා ඔබ වපුරපු ප්‍රමාණයට වඩා ඒ අවශ්‍ය කෑම ගන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔබට අස්වැන්නක් දෙවියන් වහන්සේ දෙනවා. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. And not only that, it didn't finish there. It says and. එතන කියනවා සහ and increase the fruits of your righteousness. නුඹගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනය කරනසේක. You know, I'm paying attention to that. මම ඒ දේ කෙරෙහි ගොඩක් අවධානය යොමු කරනවා. Hallelujah. God gives you grace. දෙවියන් වහන්සේ ඔබට අනුග්‍රහය දෙනවා. So that your righteousness doesn't remain just a dormant gift. ඒ ඔබගේ ධර්මිෂ්ඨකමේ ඵල හරියට අක්‍රීය දීමනාවක් වගේ තිබෙන්නේ නැතිවෙන පිණිස. Many Christians today the gift of righteousness is inside them. බොහෝ කිතුණුවන්ගේ ධර්මිෂ්ඨකමේ දීමනාව වුන් තුල තිබෙනවා. But the fruit cannot be seen. නමුත් ඵල දකින්නේ නැහැ. Hallelujah. Pastor Karen said we are blessed to be a blessing. Pastor Karen අපට කිව්වා අපි ආශිර්වාද ලබන්නේ ආශිර්වාදයක් වන පිණිසයි. So that the fruits of your righteousness will increase. ධර්මිෂ්ඨකමේ ඵල වැඩි වන පිණිස. You be a blessing to the world. ඔබ මේ ලෝකයට ආශිර්වාදයක්. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know that is why your seed is so important. ඒකයි ඔබගේ බීජ වැදගත් වන්නේ. Praise God. ප්‍රශංසාව